තුළ විශාරද ගුණදාස කපුගේ කියන කලාකරුවාගේ සමාජ චින්තනය නැත්නම් එතුමන් විශ්වාස කළ ඒ දර්ශනවාදය එහෙම පිටින්ම ගැබ් වෙලා තිබීම සබඳ අපි හඳු නොවෙමු උණුන් පරයා නැගෙන ගීතය අහන්නට පෙර මේ කටයුතු සංවිධානය කිරීම වෙනුවෙන් ජාතික කුරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට එවැගේම ටවර් හෝල් නගහල පදනමට එවැගේම අද මේ වේදිකාව රසවත් කරමින් කපුගේ ආදරණීය කලාකරුවා වෙනුවෙන් ගී ගැයූ ගෞරවනීය ස්තුතිය අපි පුද කරනවා ඒ ආදරණීය ගායන ශිල්පීන් වන ඔබ සියලු දෙනාට. ඒ සියලු දෙනාගේ දායකත්වයක් ඔබට ඒ ගායනය සඳහා අවශ්‍ය පසුබිම මේ වේදිකාව තුළ සම්පාදනය කළ නාලකංචන කුමාර ප්‍රමුඛ වාද්‍ය බෘන්දයටත් අපේ ගෞරවනීය ස්තුතිය. කේනුකී බොහෝ දෙනා කපුගේට 65 ප්‍රසංගය වෙනුවෙන් අර දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාට ගෞරවනීය ස්තුතිය. අපි කඳුලුන් පරයා නැගෙන සුනිල දිය ගහර මන වඳකට වැටෙන සබඳ අපි කඳුලුන් පරයා නැගෙන සුනිල දිය ගහර Thank you.